ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුමි අද දින මේ විහාරස්ථාන රැස් වෙච්ච පින්තුන් ඊටම වටිනා මහානීය පින්කමක් සිදු කරපු අවස්ථාව මේ පින්තුන් සති ගානක් ඇතමිට මාස ගානක් වෙහෙස මහන්සි වෙලා තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කරලා යතර විශේෂයෙන් අද බොහෝ දෙනෙක් ඊටාම දුරබැහැර ඉඳලා ඇවිල්ලා දානෝපකරණ සකස් කරගෙන ඇවිදilla මේ පින්කමට ඊටාම සක්‍රීය ලෙස සහභාගී වුණා. ඒ පින්කමේ වටිනාම අවස්ථාව තමයි මේ බණ අහන මොහොත. ඔබ කොයිතරම් මේ පින්කමෙන් ප්‍රතිඵල ලැබුවාද කියන එක තීරණය වන්නේ මෙන්න මේ අවස්ථාවේ ඔබේ හිත කොයිතරම් දුරට පිරිසිදුව ශ්‍රද්ධාවෙන් සහ කුසලයෙන් පවත්වා ගන්නවාද කියන කාරණය. අද විශේෂයෙන් මේ දානය පූජා කළේ මීට වසරකට කලින් මිය ගිය විශේෂයෙන්ම චන්ද්‍රානේ වික්‍රමතුංග මහත්මියට දෑබර මෑණියන්ට සහෝදරියට පින් අනුමෝදන් කරන්නටයි මේ පින්කම සිදු කළේ. ඒ සඳහා ඊටාම මැනවින් පින්කම සංවිධානය කළ තිබුණා. ඔබේ දෑසින් මේ දානය පූජා කළේ බුදුරජාණන් වහන්සේට කියන හැඟීම ඇති කරගන්න. ඔබේ දෑසින් මේ දානය පූජා කළේ ඒ සැරියුත් මුගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාට. ගත වුණු සියවස් 25ක් තිස්සේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝපමාන කළ සුපටිපන්නතාදී ඒ උතුම් සංඝ ගුණයන්ගෙන් යුක්ත අපට වර්තමානයේ ණය හැටියට මේ උතුම් සදාම් පණිවිඩය රැගෙනනට සිය ජීවිත කුසුම පුජ කළ ඒ උතුම් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ඔබේ මේ දානය පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. විශේෂයෙන් චන්ද්‍රාණී මහත්මියට පුණ්‍යානුමෝදනා කරන අතරේදී රොහාන් මහත්මා ප්‍රධාන ඒ මියගිය සියලු ඥාතීන්ට එවැගේම පින්කමට සහභාගී වෙච්ච ඔබ නමින් යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් අමල තාත්තල වෙන්න පුළුවන් ආච්චිල සීයලා ඒ සිහි කරන්න පුළුවන් හැම දිනකම මේ අවස්ථාවේදී සිහි කරන්න. ඒ හැම දිනාම වෙනුවෙන් ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්තුනි මියගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී බුදුරජාණන් වහන්සේ තම පැහැදිලිව දේශනා කරනවා අපේ හිත කොහොමද අපි පවත්වා ගත යුත්තේ කියන එක. ඒ මියගිය කෙනාගේ ළඟ තිබෙන හොඳ ගතිගුණ සිහිපත් කරන්නේ කියලා. විශේෂයෙන් අද මේ සිහිපත් කරන චන්ද්‍රාණී වික්‍රමතුංග නෝන ගැන හිතනකොට අප හැමදෙනාටම ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඇයි? එතුමියගේ ළඟ තිබෙච්ච යහපත් ගුණාංග නිසා. මේ සමාජය තුළ ජීවත් වෙච්ච අතුරින් ඉතාමත් ඉහළ කීර්තියක් දිනාගත්තු කෙනෙක් විදියට අපට සඳහන් කරන්න පුළුවන්. ජීවිත ගත කරන හැටියට අපි ජීවිතයේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි සතුට. අනිත් කාරණේ තමයි කීර්තිමත්ව බොහොම ප්‍රසාදයෙන් වැඩිපුර පිරිසකගේ හිත දෙනාගෙන ජීවත් වීම. ඒක හැම දිනාගෙම බලාපොරොත්තු වෙනවා. එකක් සතුටෙන් ජීවත් වීම, අනිත් දෙක වැඩි පිරිසකගේ හිත දෙනාගෙන ජීවත් වීම. ඒ වගේම බෞද්ධයන්ගේ දින අපි බලාපොරොත්තු වෙනවා මරණයෙන් පස්සේ ජීවිතය සතුටෙන් සුගතිගාමී තැනක ඉපදෙන්නට. මෙන්න මේ කාරණා තුන තමයි කෙනෙකුගේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය. විශේෂයෙන් පළවෙනි කාරණා දෙක සතුටින් ජීවත් වීමත්, ඒ වගේම වැඩි පිරිසකගේ කීර්තිය දෙනාගෙන ජීවත් වීමත්. අපි මේ අනිත්‍යයේ කීර්තිය, ගෞරවය, ප්‍රසාදය දිනු කරගන්න බොහෝ දේවල් කරනවා. නිතර කතා බහ කරනවා, අනිත් අයත් එක්ක සිනාසෙනවා, ලස්සනට ඇඳුම් අඳිනවා, ලස්සනට සින්දු කියනවා, අනිත් අයගේ හිත දිනාගෙන කටයුතු කරනවා. නමුත් මේ සියල්ල වඩා බුදුදහම තුළ ඉතාම පැහැදිලි ගමන් මාර්ගයක් දේශනා කළ තියෙනවා. අනිත් අයගේ හිත දිනාගෙන මොකද කරන්න ඕන? රූපේච්චර ලස්සන නොවුනත්, ඉහළ උගත්කම් නොතිබ්බත්, මහා ධනයක් නොතිබ්බත් කෙනෙකුට මේ සමාජයේ ඉහළම ප්‍රසාදය දිනු කරගන්න මාර්ගයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දාන, සීල, භාවනා. මේක තමයි සම්පූර්ණ මේ ජීවිතයේ සාර්ථක වෙන ක්‍රමය. කීර්තිය ලබා ගන්න ක්‍රමය. සතුටෙන් ජීවත් වෙන ක්‍රමය. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන ක්‍රමය. නිවන් දකින ක්‍රමය. එතකොට කෙනෙක්ගේ කීර්තිය අපි බලන එක්තරා අවස්ථාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ කෙනා මිය යන අවස්ථාවේදී කොයිතරම් පිරිසකගේ කීර්තිය දිනාගෙන තියෙනවද කියන එක. මේක කෙනෙකුගේ සාර්ථකත්වය බලන අවස්ථාවක්. අද අප මේ සිහිපත් කරන චන්දරාණි නෝනගේ ජීවිතය දෙස බලනකොට මේ කාරණේ ඉතාම පැහැදිලියි. ඇය අසනීප වෙච්ච මොහොතේ පටන් ඇමියගේ අවස්ථාවේදී ඇගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවේදී හත් දවසේ දාන දෙන අවස්ථාවේදී ඒ වගේම තුන් මාසේ දාන දීපු අවස්ථාව ගිය වෙසක් පොය දිනේද මතකයි නේ ඔබට? අද මේ අවුරුද්දක් ගතන අවස්ථාව මේ හැම අවස්ථාවකදීම අපට ඉතාම පැහැදිලි කාරණයක් තමයි මෙන්න මේ කීර්තිය ඉහළින්ම ඇය සතුව තියෙනවා. ඇය අපේ මිය ගිහිල්ලා වසරක් ගත වුණත් ඒ කීර්තිය අදත් අපේ හදවත් තුළ ඇය පිළිබඳව තියෙනවා. එතකොට මේ නතුණි කෙනෙක්ගේ ජීවිතයේ වටිනාම දේ තමයි කීර්තිය කියලා කියන්නේ, ගෞරවය කියලා කියන්නේ. අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ උගාක ජීවත් වෙන්න. අවුරුදු 60ක් 80ක් සමහරට 100ක් ජීවත් වෙන කැමති අපි නේ. නමුත් වෙනතුනි ජීවත් වෙන කාලය නෙවෙයි වැදගත් වෙන්නේ. අපි කොයිතරම් දිගාස්තිරි ලබනවාද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වෙන කාරණේ තමයි අපි මිය යන මොහොතේ අපි කොයිතරම් සමාජය තුර කීර්තියක් දිනාගෙන තියෙනවද කියන කාරණේ. ඇයි මේ කියන්නේ? ඒ කීර්තිය කෙනෙකුට නිකන් ලබන්න බෑ. ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් කීර්තිය ලබන්න බෑ එහෙම. කීර්තිය ලබන්න නම් ඒ කෙනාගේ ළඟ ගුණ යහපත්කම් තියෙන්නට ඕන. ඒක නම් පරිත්‍යාගයේ සීලය වෙන්නට ඕන. ඒක නම් සිල්වන්ත වෙන්නට ඕන. ඒක නම් මෛත්‍රී සහගත වෙන්නට ඕන. ඒක නම් අවංක වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ගුණංගත් එක තමයි කීර්තිය ලැබෙන්නේ. එතකොට කීර්තියක් සහිත මිය යාම හොඳයි වටිනවයි කියලා කියන්නේ ඇයි? කීර්තියක් සහිත මිය යනවයි කියලා කියන්නේ ඒ කෙනා මරණයට පත් වෙන අවස්ථාවේදී ළඟ කෙනාගේ ළඟ හුඟා ගුණ දහම් තියෙනවා. හුඟා ගුණ දහම් තියෙනවා කියන්නේ ඇයි? ඒකේ ප්‍රයෝජනේ ඇයි? ඒ කෙනා මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදෙනවා. කෙනෙක් මරණයෙන් පස්සේ සුගතියක ඉපදෙනවාද කියලා බලන ප්‍රධාන සංකේතය මේක. එයා අනිත් නැගේ අතරේ ප්‍රසාදයෙන් ඉන්නට ඕන. ප්‍රසාදයෙන් ඉන්න නිකම් පුළුවන් කමක් නැහැ. දදන් මිත්තානි ගන්තතිය කියලා කියනවා. යම්කිසි කෙනෙක් පරිත්‍යාග සීලිය නම් අන්නේ පරිත්‍යාග සීලිය කෙනා තමයි ප්‍රසාදයටපත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ප්‍රසාදයටපත් වෙන නම් සිල්වන්ත වෙන්නට ඕන. පංචශීලිය ආරක්ෂා කරන්නට ඕන. කායික වාචික සම්මරිය අධිකර ගන්නට ඕන. අන්නේ සිල්වන්ත බව මෙලව ජීවිතයේ කීර්තියටත් පරලෝ ජීවිතයේ සුභතිකාම වෙනත් හේතුව. ඒ විතරක් නෙවෙයි භාවනාවට නැඹුරු වෙන්නට ඕන. විශේෂයෙන් මෛත්‍රිය භාවනා කරන්නට ඕන. සබ්බේ සත්තා භවතු සුඛිතා කියලා සීල සත්ත්වෝ සෝපත්ත්වා කියන පැතුම නිතරම වඩන්නට ඕන. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති. යම් මනුස්සයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. මනුස්සයන්ට විතරක් නෙවෙයි මනුස්සයම නොවන සත්‍යයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. දෙවියන් විසින් යාම ආරක්ෂා කරනවා. මෙන්න මේ නුතුනි කීර්තිය ලබන ක්‍රමය. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයන් කරා තමන්ගේ කීර්තිය පතුරවන්න තියෙන ක්‍රමය. වෙන කෙටි මාර්ගණයක් පින්නතුන. එතකොට මෙන්න මේ තුන හරියට කරනවා නම් යම් කිසි කෙනෙක් අවංකව පරිත්‍යාගශීලී නම් දන් දීමයි පරිත්‍යාගය අතර වෙනසක් තියෙනවා පින්නතුනි. දන් දෙන එක අමාරු නෑ. වැඩිපුර තියෙන බඩමුට්ටු ගෙදර තියෙන ඒවා ඕන තරම් දෙන්න පුළුවන්. පරණ බඩු විශේෂයෙන් දෙන්න පුළුවන්. නමුත් පින්නතුනි බඩුමුට්ටු දීම නෙවෙයි සැබවින්ම පරිත්‍යාගය කියලා කියන්නේ. පරිත්‍යාගය කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය කියන එක. අපේ ජීවිතෙන් යම් සිදුවයක් කැපගල්ලා අපි එක වේලක් නිර්ආහාරින් ඉඳලා වෙන කෙනෙකුට දෙන්න පුළුවන් නම් අපි පරිහරණය කරන සැප පහසුකම් ටික අඩු කරලා අන්න ඒ දේෙන් කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් අන්න එක තමයි පරිත්‍යාගය. අන්න එක තමයි සැක්‍රිෆයිස් කියලා කියන්නේ. ඒක තමයි ඩෙඩිකේෂන් කියලා කියන්නේ. ඒක තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. ඉතින් චන්දරාණි නෝනතුලා අපි ඒ ගුණය දැක්කා. ඇතුළු විතරක් නෙවෙයි ඈළඟින් ඇසුරු කරපු මේ නන්දනී නෝන ඇතුළු මේ සහෝදරියන් තුළ අපි ඉතාම වටිනා ඒ ගුණය අපි ඉතාම සියුම්ව දකිනවා. තමන්ට දෙන්න පුළුවන් උපරිමෙන් දෙන්නේ අවමෙන් නෙවෙයි. මෙන්න මේ උපරිමෙන් දීමත් එක්ක තමන්ට මේ ලෝකේ තියෙන වටිනාම දේ මුණ ගැහෙනවා. ඒ මොකද වටිනාම දේ? ඒ තමයි බුදු ධම්ම සංඝ කියන මේ තෙරුණ හරහා, කල්යාණ මිත්‍රත්වය හරහා, බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය කියන මේ ලෝකයේ අග්‍රතම වටිනාම දේ අපට මුණ ගැහෙනවා. අන්නේ සද්ධර්මය තුළින් මෙන්න මේ මාවත විවර වෙනකොට අපේ විශ්වාස පරමහ ඥාතී කියපු විදියට අපි අනිත්‍යගේ විශ්වාසවන්ත කෙනෙක් වඩමත් වෙනවා. ඔබ දකින්නේ චන්ද්‍රාණි නොන හිටපු කාලේ ඇසුරු කරපු හැම කෙනෙක්ම ඇයට විශ්වාසවන්තම කෙනා වුණා. ඇය දුරකථනය නිතර අනිත්‍යට කතා කළා. ඇයට හමු වෙන හොඳම වටිනාම මැසේජ් එක අනිත්‍යට ෆෝවර්ඩ් කළා. ස්වාමීන් වහන්සේලා සමග නිතර සම්බන්ධතාවය පැවැත්තුවා. මං හිතන්නේ ඇය ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා නොකරපු දවසක් නැහැ. ඒ ස්වාමීන් වහන්සේලාට දානේ පූජා නොකරපු දිනයක් නැහැ. ඒ තරම් කල්යාණ මිත්‍රත්වයෙන් ස්වාමීන් වහන්සේලාටත් අනිත් බොහෝ දෙනාටත් කටයුතු කරන්නට ඇ උත්සාහවන්ත වුණා. අන්නේ නිසාම තමයි ඇගේ කීර්තිය අද අප අතර තියෙන්නේ. ඒ නිසා ඉතාම ප්‍රසාදයෙන් අප මේ පින්කම් කරන අතරේදී පින්නතුනි, වඩාත්ම වටිනාම දේ තමයි ඇයගේ ළඟ තිබෙච්ච මෙන්න මේ ගුණාංග: පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත බව, මෛත්‍රිය සහ මෙන්න මේ විශ්වසනීය භාවය කියන මෙන්න මේ ගුණාංග තුළ අපේ ජීවිත හැකිතාක් දුරට අපි සංවර්ධනය කරගන්න උත්සාහ කරන්න ඕන. මං හිතන්නේ ඒක තමයි ඈඩ කරන ලොකුම ගෞරවය, ඈඩ කරන ලොකුම කෘතඥතාවය. ඇගේ ජීවිත යම්සි ගුණාංගයක් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අන්න ඒකයි මං හිතන්නේ අප ඇයට සැබවින් උපස්ථාන කිරීම, සංග්‍රහ කිරීම කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ සියලුම ගුණාංග අතුරින් බුදුදහමේ ඉහළම ගුණාංගයේ වෙත් අපි පෙළඹෙනවා, එළඹෙනවා. ඒ තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් කියන කාරණය මත. මෙන්න මෙතෙන් ආවට පස්සේ අපි වර්තමානිය තුළ අපේ හිත ප්‍රසන්න මොමන්ට් එකේ තියාගෙන අපි හැකිතාක් දුරට මේ ලෝකේ යථාර්ථය මෙනෙහි කරනවා. ලෝකේ තියෙන අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමත් එක්ක බාහිර ලෝකයේ අපට කීර්තිය තිබුණත් නැතත් අපි අපටම පිළිසරණක් සකසාගත වෙනවා. අත්තදීපා භික්ඛවේ විහෙත අත්ත සරණාන අඤ්ඤ සරණා, ධම්මදීපා භික්ඛවේ විහෙත ධම්ම සරණාන අඤ්ඤ සරණා. අපි ලෝකයේ කොච්චර කීර්තියට පත්වල හිටියත් අපි අවසාන මොහොතේ තනි වෙනවා. අප පාවිච්චි කරන බඩු භාණ්ඩ අපට පාවිච්චි කරන්න බැරි වෙනවා. වැඩි දෙයක් තමා පාවිච්චි කරන හෑන්ඩ් ෆෝන් එකවත්, ජංගම දුරකථනයවත් අපට පාවිච්චි කරන්න බැරි මට්ටමට, කන ළඟට උස්ස ගන්න බැරි මට්ටමට අප දුර්වල වෙනවා. අන්න එදාට අපට කියලා තියෙන්නේ මොකද්ද? අපි අවසානයේ අපේ ළඟ ඉන්නේ මොකද්ද? අපි ගන්න හුස්ම පෙළ විතරයි. අපේ හුස්ම ටිකත් එක්ක අපි තනි වෙන මොහොතක් එනවා. අන්නේ හුස්ම පෙළට සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එකතු කිරීම තමයි සතිමත් බව කියලා කියන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ මෙන්න මේක තමයි බුදුදහමේ ඉහළම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ඒ නිසා මේ ඔබේ දෑතින් දෙන දාණයෙන් අවසාන වශයෙන් බලාපොරොත්තු වන ඉහළම රිසල්ට් එක මොකද්ද? ඔබ ලැබපු ධනයවත්, ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයවත්, ඔබේ රූප සම්පත්තියවත් නෙවෙයි. අවසාන වශයෙන් ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? ආනාපාන සති භාවනාවට හිත සමාධිමත් කරන්න, හිත සතිමත් කරන්න ඔබ කොච්චර දක්ෂද කියන කාරණය මත. මේක හොඳට මතක තියාගන්න. අමතක වෙනවා නම් අද ගිහින කොහරි ලියලා තියාගන්න. ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ ඔබේ සතුට සම්පූර්ණ වරදා පවතින්නේ මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ බ්‍රීදින් මෙඩිටේෂන් එකට. කොයිතරම් අපි ඩෙඩිකේට් වෙන්න, කොයිතරම් අපේ හිත එකඟ කරගන්න අපි දක්ෂද කියන කාරණය මත. අන්න එතෙන්ට එන්න තමයි අපි දන් දෙන්නේ. අන්න එතෙන්ට එන්න තමයි අපි සිල්වන්ත වෙන්නේ. අන්න එතෙන්ට එන්න තමයි අපි මෛත්‍රී භාවනා කරන්නේ. අන්න එතෙන්ට එන්න තමයි අපි විශ්වාසවන්ත වෙන්නේ. අන්න එතෙන්ට එන්න තමයි අපි අමතක අතට සලකන්නේ. මේ සියලු ගුණාංග වලින් අවසාන වශයෙන් අපේ සාර්ථකත්වය කියලා කියන්නේ වර්තමාන මොහොතේ මෙන්න මේ ආනාපාන සතිය සමග සතිමත්ව ඉන්නට අපි කොච්චර දක්ෂද කියන කාරණේ මත. එනිසා මේ සිංහලෙන් කියපු කරුණු ටික ඔබේ ළඟම යාළුවෙක් ඉන්නවා නම් සිංහල නොතේරෙන ඒ කෙනාට මේ ටික පස්සේ විස්තර කළ දෙන්න. එනිසා වැඩිපුර භාෂාවලින් කියන්න ගියොත් මේ කියපු ටික ඔළුවට වදින්නේ නැහැ දැමෙට. එනිසා මේක ඔබට වටිනායි කියලා හිතෙනවා නම් ඉංග්‍රීසි නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාටත් මේක පස්සේ කියලා දෙන්න. මෙන්න හාමුදුරු මේ කරුණු ටික කියලා දුනොත් එයාට පුළුවන් නම් ප්‍රැක්ටිස් කරන්න කියලා. එනිසා වැඩිපුර බණ කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඉතාම උදාර ජීවිතයක් අපේ මේ සමරණ අවස්ථාව චන්ද්‍රාණි නෝන අපේ හදවත්වල බොහෝ කාලයක් ජීවත් වෙනවා. ඉතින් අපේ එතුමියට එතුමියගේ සසර ගමනට සුභපතමු. සුගතිගාමී වෙලා ඉතාමික් මම භවයකදී මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළම ඇයට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්නට මේ උතුම් පින්කමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පිනතුනේ මේ පින්කම ඉතාම ලස්සනට සිදු කළා. අටපිරිකර සෙසු පිරිකර සහිත මහා දානයක් පූජා කළා. මේ ප්‍රදේශයේ සියලුම මහා සංඝරත්නයට ආරාධනා කරලා විහාරස්ථාන සියල්ලක්ම නියෝජනය වෙන විදිහට ඉතාම ඉහළින් දානය පූජා කළා. ඉතින් අන්දරේ නෝනැතුළු ඒ සහෝදරියන්ගේ දෑතින්ම මේ කැවිලි පෙවිලි ඇතුළු සියලුම දානය සූදානම් කළා. මේ පින්වත් දරුවන් ඒ සඳහා කැප වෙලා බිය පැහැදන් කරලා තමගේ ආදරණීය අම්ම වෙනුවෙන් දක්වන්න පුළුවන් ඉහළම යුතුකම මේ සිදු කළේ. ඒ නිසා ඒ ඉතාම පින්වත් අම්ම කෙනෙක් මේ දරුවන් තුන්දෙනාට විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුට අම්ම කෙනෙක් වෙච්ච කෙනෙක්. මේ රැස්වෙච්ච බොහෝ දෙනාට අම්ම කෙනෙක් වෙච්ච හොඳ අම්ම කෙනෙක්. ඒ නිසා මේ පුතාල තුන්දෙනාට වා සතුට වෙන පුළුවන් තමගේ අම්ම ගැන ලොකු ගෞරවයක් ලොකු ආඩම්බරයක් ඔබට. ඒ නිසා ඒ අම්මගේ තිබිච්ච ගතිගුණ ඔබත් ජීවිතේ හැකිතාක් දුරට ප්‍රැක්ටිස් කරන්න බලන්න. ඒක තමයි ඔබ අම්මට කරන සැබෑ සැලකිල්ල. ඒ නිසා ඔබ දන්නවා තාත්තත් බොහෝ කලකට කලින් නැති වුණා. ඉතින් ඒ තාත්තගේ අඩුවත් පිරිමසහාගෙන අම්මා බොහෝ කලක් ඔබව රැක බලාගත්තා. ඔබ උස්මහත් කළා. ඔබ මේ සමාජයේ ඉහළම කලයකට ගෙනියන්න ඒ අම්මා කටයුතු කළා. ඒ නිසා ඒ අම්මගේ ගුණ සමරන ගමන් අම්මගේ ළඟ තිබිච්ච ඒ ගතිගුණ හැකිතාක් තමන්ගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. ඒ සඳහාත් ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් රැස් කරගත් උතුම් කුසල දහමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මේ වසරකට කලින් මිය ගිය චන්ද්‍රාණි වික්‍රමතුංග මහත්මිය, වසර 18කට කලින් මිය ගිය ප්‍රහාණ වික්‍රමතුංග මහත්මයතුළු යම්තාක් ඥාතීන් බලාපොරොත්තුවකින් සිටින්නම් ඒ සියලු ඥාතී වූ මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැම්බාජනේ ළඟට ගිහිල්ලා පැන් වඩමින් අපි පින් අනුමෝදන් කරමු ගාථාව කියලා. හොඳයි අපි ගාථාව කියමු. ඉදම් මේ ඥාතීනම් හොන්තු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතාවරි වාපුරා පරිපූරෙන්ති සාගරං ඒවමේවයතෝ. තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතානින්නම් ඒව මේ වයිතෝ දින්නම්. තේතානං උපකප්පති ඉච්චිතං පච්චිතං තොයං එප්ප මේව සමිජ්ජතෝ සම්බේ පූරෙන්තු චිත්ත සංදෝ පන්න රසියතා. රැස් කරගත් මේ සියලු කුසල දහම් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව දෙවියන්ගේ දැහැම රැකවරණ ඔබේ ජීවිතයට සලසා දෙත්වා සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැක දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අද දින මේ සෙදකරට බලාපොරොත්තු වුණු දානමය පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා නන්දිනී වුණා. ඒ වගේම සහෝදරියන් මේ දරුවන් කල්පනා කරන්න පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, අපේ නාගේත හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ, මෛත්‍රී හාමුදුරුවෝ ඇතුළු මෙහි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා බොහොම බෙහෙත් මහන්සි වෙනවා. ඉතින් මේ පන්සල ලස්සනට තියාගන්න මෙවැනි පින්කමක් කරනකොට ස්වාමීන් වහන්සේලා දවස් ගානක් ඒකට මහන්සි වෙනවා. ඒ වගේම ඔබ දානෙන් පස්සේ ගියත් නැවතත් තවත් පැය ගානක් හැදැමිට දවසක් හමාරක් මේ වස්පරස් කරන ආයි හාමුදුරුවෝ මහන්සි වෙනවා. ඉතින් අපි මේ ස්වාමීන් වහන්සේලාට ආදරයෙන් ගෞරවයෙන් සලකන්නට ඕන, කෘතඥ වෙන්නට ඕන. විශේෂයෙන්ම අපේ නාගිත හාමුදුරුවෝ චන්ද්‍රාණන් නෝන ජීවත්වල හිටිය කාලේ බොහෝ උදව් උපකාර කළා. ඉතින් එතුමියගේ කටයුතු පහසුවෙන් සිදු කරගන්න ලැබුණේ අපේ නාගිත හාමුදුරුවෝ සිදු කළා වූ සුවිශේෂී කැපවීම නිසා. අපේ නිසා විශේෂයෙන් නාගිත හාමුදුරුවන්ට පින් අනුමෝදන් කරන්න ඕන, උන්වහන්සේට ආශිර්වාද කරන්න ඕන. ඒ නිසා මේ සියලු පින්කම්වල බලයෙන් පින්තුන් හැම දෙනාටම අද මේ පින්කමට උදව් උපකාර කළ, තමගේ කාලය ධනය ශ්‍රමය කැප කළ, ඒ වගේම සහභාගි වෙලා මේ දැක සතුටු වුණු පින්තුන් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලය වඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.